بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් තබ්බත් යදා අබි ලහබින් වතබ් මා අග්නා අන්හු මාලුහු වමා කසබ් سيصلى نارا ذات لهب وامرأته حمالة الحطب في جيدها حبل من مسد ابو لهب گے دات විනාශයට පත් වේවා තවද ඔහුද විනාශයට පත් වේවා ඔහුගේ සම්පත්ද ඔහු ඉපයූ දේවල්ද ඔහුට පලක් නොවිය. ඔහු හා ඔහුගේ බිරිඳද දලුලා ඇවිලෙන ගින්නට පිවිසෙති. ඇය දරෝසවන්නියකි. ඇයගේ ගෙලෙහි කෙඳිවලින් ඇඹරූ කඹයකි.